බ්‍රිතාන්‍යයන් අපේ රට යටත් කරගෙන වසර 200ක් ගතන වෙලාවේ ඔය තරම් ජාතිවාදයට විරුද්ධ නම් ඔය තරම් ජාතිය ගැන කතා කරනවා නම් අපි අභියෝග කරලා කියනවා පුළුවන් නම් මේ ජාතික සමගියට බාධාවක් වෙලා තියෙන මේ ජාතික කොඩිය ආද බෙදුම් ආදී පටි තීරු දාලා මේ ජාතිය ඒකීය රටක් යටතේ තියෙන මේ සිංහල රටේ මේ ජාතියට ඔච්චරම ජාතිකත්වය ගැන කතා කරනවා නම් අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපි අභියෝගාත්මකව කියනවා මේ ජාතික කොඩිය මේ වියන බෙදුම් ආදී පටි ඉවත් කරලා එක කොඩියක් යටතට මේ සියලු රටපත් කරන්න කියන කාරණේ අපි අභියෝග කරනවා.